යහපාලන ආණ්ඩුව තුළ අපිට අපේක්ෂා කරපු දේවල් ප්‍රවාහන පාර්ශ්වයෙන් කිසිම දෙයක් ලැබුණේ නැහැ. රටේ පොදු ප්‍රවාහන සේවාව දිනෙන් දිනම අභාවයට පත් වෙමින් ඉන්නවා. අපි පහුගිය ආණ්ඩුවට කාලේ ඒ තිබ්බ වැරදි නිසා තමයි අපි යහපාලන ආණ්ඩුව රටේ වෙනසක රැජ කරන්න යහපාලන ආණ්ඩුව පත් කරේ. විශේෂයෙන්ම ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ ඍජු ලෙස දායකත්වය ලබා දුන්නා ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට ජයග්‍රහණය වෙනුවෙන් අති විශාල කැපවීමක් කරා. නමුත් අවාසනාවන්ත අපි පොඳ ප්‍රවාහන සේවාවක් රටේ ඇති කරන්න මේ අලුත් ආණ්ඩුව තුළ. නමුත් එයා මේ වෙනකොට මේ තත්ත්වයේ බොද වෙලා තියෙනවා. අපි දකිනවා ඉදිරියේදී රටේ ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තව වසරකට යන්න ප්‍රථම මේ පෞද්ගලික බස් කර්මාන්තේ මේ රටෙන් තුරන් වීමේ අනුතරදායක තත්ත්වයක් තියෙනවා.